අද දින අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන ಗುಣධර්මයේ තමයි කන්ති පාරමිතාව. එහෙම නැත්නම් ඉවසීම ප්‍රගුණ වෙන්නේ කොහොමද කියලා. අපි ආලා තියෙනවා අපිට ගොඩාක් අය කියලා තිනවා. භාවනා කරන කට්ටිය ගොඩාක් සංසුන් කියලා. සංසුන් ඉඳුරන් ඇත්තෝ කියලා. භාවනා කරන තාපස උත්තමයන් වහන්සේලා මේ ලෝකේ ඕනම දෙයක් ඉවසීමට දක්සයි කියලා. එනම් ඒ ශ්‍රේෂ්ඨ මහත්මා ගුණධර්මය ආර්ය පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ මේ ආනාපාන සති භාවනාව තුළින් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒක තමන් තුළ ඉපදෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින්ලාම අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ ඉවසීම කියන එක මොකද්ද කියලා. දැන් අපි දකිනවා මේ ලෝකේ ගොඩක් සත්තු ඉන්නවා. යම්කිසි දෙයක් අපි මෙමට දැම්මාම සුනකේ දුවගෙන ඇවිල්ලා එකපාරට කන්නේ. එයා ඇවිල්ලා ඉව කරනවා. ඉව කරලා ඒ සුවඳෙන් එයා තේරුම් ගන්නවා මේක ආහාරයට සුදුසුද නැත්ද, මම මේක ගන්නවද නැත්නම් පිටුපානවද කියන එක තීරණය කරනවා. ඒ වගේ තමයි අපි කැලෑවකට යනකොට අපි ඉව කරලා මේ පැත්තේ හලියෙක් ගින් තිනවා. ඇයි අලියාගේ කුහිලය මේ පැත්තේ වීදිලා මේ පැත්තේ භයානක සතෙක් ඉන්නවා කියලා අපි තේරුම් ගන්නවා. ඒ වගේම තමයි අපි උලන් හමන දිශාවට ගමන් කළාම ඒ පැත්තේ සත්තු ඈතට දුවනවා. ඇයි මිනිස්සෙක් මේ පැත්තෙන් එනවා, ඒ එන බව ඒගොල්ල ඉව කරලා ඒගොල්ල දුවලා පැනලා බේරලා යනවා. මොකද්ද මේ සුනකයාට උනේ, මොකද්ද මේ ඇතාට උනේ, මොකද්ද මේ මිනිස්සයාට උනේ කිව්වාම එයා යම්කිසි දෙයක් දැනගත්තා. ඒ දැනගත්ත නිසා එයාට යම්කිසි සිදුවීමක් අටගත්තා. මේක තමයි කන්තිය කියලා කියන්නේ. ඉවසනවා. මේ වචන හැම එකක් තුළම ඒකේ අර්ථය අන්තර්ගතයි. ඉව කියලා කියන්නේ දැනගන්නවා, ඉව කරනවා. එහෙම කියලා හිඹලා බලලා, එහෙම නැත්නම් අල්ලලා බලලා, හිතලා බලලා, ස්පර්ශ කරලා, කාලා බලලා අපි දැනගන්නවා. එහෙනම් මේ ආයතන අයතුලින්ම අපට මේ ලෝකයේ ඕනම දෙයක් ඉව කරන්න පුළුවන්. එනම් මේ භාවනා යෝගිව ඉන්න උත්තමයා යම් කිසි දෙයක් ඉව කරලා ඒ ඉව කරපු දේ තමන් දැනගෙන ඒකට සමවදිනවා. එනම් මේ ඉවසනවා කියලා කියන්නේ දැනගන්නවා කියන තේරුම. දැන් කෙනෙකුට තරාවක් ඇති වෙනකොට තරහා ඇති වෙන බව එයා දන්නේ නැත්නම් එයාට ඒ තරහා යන්නේ නැහැ. එයා ගැතින් අනතුරු ආබාධ කරදර ප්‍රශ්න ගැටලු කියලා නානක් ප්‍රකාර දැලවල් වැටිලා පැටලෙනවා. නමුත් තමන්ට තරහා යන බවත් තමන්ගේ ස්වરૂපය වෙනස් වෙන බවත් තමන් විශාල වශයෙන්ම තිරසනෙක් වශයෙන් වෙනස් වෙමින් පවතින බව තේරුම් ගත්ත ගමන් යට ලැජ්ජ හිතෙනවා. මොකද්ද මේ අතේ තියෙන්නේ? ලී දණ්ඩක්. ඇයි මං ලී දණ්ඩ ගත්තේ? අනතුරු කරන්නද? ඇයි මං අනතුරු කරන්නේ? කාටද අනතුරු කරන්නේ? මගේම ගෙදර පවුලේ කට්ටියට මම ගාලා තුවාල කරලා බේතුත් මමනේ බඳින්න ඕනේ. ඒ මිනිස්සු කෙඳිරි ගන්නකොට ඒ මිනිස්සු සනසන්නත් ඕනේ මමනේ. නැගිට ගන්න බැරි වෙනාම බත් කවන්න ඕනේ, මල මුත්‍රා දින්න ඕනේ. මොකද්ද මේ කරන්න ගිය අනුවන ක්‍රියාකලාපය? ඒ දඬ විසි කරනවා. විසි කළ කල්පනා කරනවා ප්‍රශ්නයකදී මම මේම ඇසුරුනොත් ප්‍රශ්න 10ක් වෙනකොට ලී දඬ 10ක් ගන්නවා. මිනිස්සු 10ක් 15ක් විතර මන් නිසා රෝගාතුර වෙනවා. ඒ හැමෝටම බේත් ගේන්න මං එක්කන් යන්න එපාය. වැඩ නවත්තලා කෑම හොයන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ. මාර පැටලවිල්ලක් නේ මේක වෙන්නේ. බලනකොට වැරද්ද කරලා තින්න කට්ටිය අර කට්ටිය දඬුවම ලැබිලා තින්නේ මට. ඒ උත්තමයා කල්පනා කරනවා දඬුවම ලැබෙන්න ඕනේ කාටද? ඒ මිනිසුන්ට. දැන් ඒ මිනිස්සු හොඳට නිදාගෙන සැතපීලා ඉන්නවා, විවේකයෙන් ඉන්නවා, මල මුත්‍රා අදිනවා, එතකොට මේ රෙදි හොදලා දෙනවා, කෑම හොයනවා, බේත් පොවනවා, බේත් ගේනවා. එතකොට ඇත්තටමනේ වරද නොකරපු කෙනාට මේ දඬුවම ලැබිලා තියෙන්නේ. එයානේ දුක් විඳින්නේ මේ ගෙදර වාඩි වෙලා. එහෙනම් මේ කන්තිය කියලා කියන්නේ ඉවසනවා කියලා කියන්නේ එයා දැනගන්නවා කියන එක. එහෙනම් දැන ගැනීම තිබුණොත් විතරක් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන්. එහෙනම් ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ හැමදේම දැනගන්නවා. කොහොමද එයා දැනගන්නේ? ඇස පාවිච්චි කරලා, කන පාවිච්චි කරලා, නාසය පාවිච්චි කරලා, දිව පාවිච්චි කරලා, සම පාවිච්චි කරලා, සිත පාවිච්චි කරලා එයා දැනගන්නවා. සත්තුන්ට අවබෝධය නැහැ, ඒ නිසා ඒ සත්තු සමහර අවස්ථාවලදී සමහර ඉන්ද්‍රියන් වලින් තමයි දැනගන්නේ. අපි කතා කරලා කියනවා සුනකයාට බලලා දැනගන්න කියලා නෑ. එයා ඉඹලා දැනගන්නේ. එයා නාසින් තමයි එයා කන්තිය පුරුදු කරන්නේ. හේතුව ආපු ගමන් කන්න පුළුවන්නේ. ඒකට අපි කියනවා නොහිවිසිලිවන්තකම කියලා. එහෙම නැත්නම් අපි කියනවා නොහික්මුණ භාවය කියලා. කලබලකාරීද ආපු ගමන් ඉල්ලලා දානවා. නමුත් බල්ලා එම කරන්නේ නැහැ. එයා ඇවිල්ලා ඉඹලා තමයි තීරණය කරන්නේ කනවද නැද්ද. එහෙනම් එයා ඉවසීම පුරුදු කරනවා. මේ දැන ගැනීම තුලින් දැනගත්තට පස්සේ ආව නෑ මම මේක ගන්නෑ කවදාවත් මම මේක කන්නෑ කියලා තීරණය කළාම ඒ බල්ලා ඒක ආයි නැවත කන්නෑ. එයාට ඒක අවශ්‍යතාවය නෑ. එහෙනම් මේ දැනගත්ත ගමන් තමයි මේ ඉවසීම ඇති වෙන්නේ. දැන ගැනීම මත තමයි මේ ඉවසීම පවතින්නේ. ඒ වගේම තමයි උකුස්සෙක් ළඟට ගිහිල්ලා ඉඹලා බල්ලා දැනගන්න කිව්වම කියනවා මිනිස්සයා ඉන්නේ අතම්ම පාකට එයා මම ඉන්නේ අතම්ම පාකට උඩ මං කොහමද හිමින්නේ මේ තින වායුතරලේ ඉඹාම මට කොහමද මේක පත්‍යක්ෂ බෑ මට හිඹල දැනගන්න බෑ බලලා දැනගන්න මට පුළුවන් මට හොඳට පේනවා ඔය පින්වත් ඇත්තන්ට වඩා මට හොඳට පේනවා ඒ නිසා ඇත්තම 25කට යා ඉඳලා වුණත් මට හොඳට බලලා තීරණය කරන්න පුළුවන් පල්ලය මොනවද වෙන්නේ කියලා ඒ නිසා මම බලලා දැනගන්නම් කියලා කියනවා එතකොට ඒගොල්ලෝ හොඳට බලලා ඒ බලලා දැනගෙන ඒගොල්ලෝ ඉවසන ඒගොල්ලෝ දන්නවා මේ අවස්ථාවේදී පල්ලයට ගියෙන් බෑ කුකුල් පැටව නම් ඉන්නවා හැබැයි මිනිස්සුෙකුත් ඉන්නවා ලී දණ්ඩකුත් එක්ක සමහරට පොළුපාරක් මට පූජා කළයි ඒ ලී දණ්ඩ මට පූජා කරයි පිරිකරක් වශයෙන් ඒ ලී දණ්ඩ මට ලබා ගන්න වෙයි නෑ දැන් මම යන්නේ එයා ඉවසනවා එයා ඒ ඉවසීමට කොහමදපත් වුනේ එයා දැනගත්තා එයාගේ தත්ත්වය දැන් ටිකක් හොඳ මදි අනාගතයට ආරක්ෂාව හොඳ මදි ඒ නිසා එයා ඉවසනවා නැවත අපි යම් කිසි කෙනෙකුට ගින් ආනවා ඇසෙන් බලලා ඉවසන්න. එයා කියන බෑ. මට ඇසෙන් බලන්න බෑ. මට පොඩ්ඩයි පේන්නේ. නාසයෙන් ඉවසන්න බැරිද බෑ. මගේ නාසයේ ක්‍රියාකාරීත්වයයි පොඩ්ඩයි. එහෙනම් කොහමද ඔයාට ඉවස ගන්න දැනගන්න පුළුවන්? කන පාවිච්චි කරන්න පුළුවන්. ආවා කියනවා මට කන පාවිච්චි කරන්න පුළුවන්. එයා කන හොඳට උස්සලා ඒ පැත්ත දිශාව අරවලා කියනවා. සත්තු එනවා මට අනතුරක් වෙන්න පුළුවන් සත්තු කොහෙ දෙන්නේ ඇතම තුනකට යා එනවා කාලේ ඕන තරම් තිනවා මට එහෙනම් මෙයා පිටත් වෙලා වෙන දිශාවකට යනවා එහෙනම් ඒ සතා තමන්ගේ කන පාවිච්චි කරලා එයා යමක් දැනගන්නවා ඒ දැනගත්ත නිසා එයා ඒකට ඉක්මංගල කටයුතු කරනවා නොපසුබට වීරියෙන් එයා ඒ ප්‍රශ්නෙට ගැටලුවට විසඳුම හොයාගන්නවා එහෙනම් අපේ ජීවිතවල අපි නිවනට ප්‍රමාද වෙන්නේ ඇයි කල්ැතුම එක දැනගන්න නැති නිසා අපගේ ජීවිතවල අපි යම් යම් ප්‍රශ්නවලට මැදි වෙන්නේ ඇයි කල්ැතුම මේක ඉව කරලා දැනගන්න බැරි නිසා නැවත අපි කෙනෙකුට ගිහිල්ලා කියනවා පුළුවන්ද මේ ඉදී කල්ැතුම දැනගන්න ඇස පාවිච්චි කරලා කන පාවිච්චි කරලා තමන්ගේ නාසය පාවිච්චි කරලා දැනගන්න පුළුවන්ද කිව්වම එයා කියනවා බෑ මට එහෙම දැනගන්න බෑ මට පුළුවන් මගේ සම පාවිච්චි කරලා දැනගන්න සර්පයාට කන් නැහැ සර්පයා ඇස පාවිච්චි කරන්නේ ඇයි ඇස ගොඩාක් දුර්වලයි ඒගොල්ලන්ගේ කට්ටියකට රැට පේන්නේ නැහැ කට්ටියට දවල්ට පේන්නේ නැහැ පෙනුනක් දුර පේන්නේ ළඟ පේන්නේ ඕම ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඒ නිසා ඒගොල්ලෝ කයට අම්බෙන කම්පණයෙන් දැනගන්නවා දැන් අපට අනතුරයි අපි යන්න ඕනේ. ඒගොල්ලොන්ගේ කම්පණය මේ කයට දැනෙනකොට ඒ කයේ තියෙන ඒ කොරපොතුවාගේ තියෙන ඒ අම ගොඩාක් සංවේදී. ඒගොල්ලෝ ඒ පණිවිඩ ටක් ගාලා ගන්නවා අරගෙන කියන මීටර 100කට එයා ප්‍රශ්නයක් තියෙනවා දැන් පිටත් වෙන්න කියලා. එයා ටක් ගාලා එතන පිටත් වෙනවා. එයා දැනගන්නවා. එහෙනම් මේ විදියට අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයෙන්ම දැනගන්න පුළුවන්. අපි නැවත යනවා දෙපාවා කියලා සත්වයෙක් ඉන්නවා. කකුල් දෙකක් තියෙන සත්වයෙක්. එයාගෙන් අහනවා නම මොනවද මම මිනිසයා කියලා කියනවා. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන්න මොනවද කරන්න පුළුවන්? මට ඒ අසකන දිවනාසය සමකින ඔක්කොම දුර්වලයි මගේ. මම ඒව හරියට දිනු කළා නැහැ. හැබැයි මට ටිකක් ඉතන්න පුළුවන්. මොනවද කරන්නේ? පොල් ගායට හිටියාම පොල් වැටෙන බව මට හිතෙනවා. ඒ නිසා වෙන ගහක් හොඳයි. මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන් බෑ. ටික වෙලාවකින් ඉර පායන මේ පැත්ත තමයි නැගෙනහිර තියෙන්නේ. මූණට ඉර එළිය වැටෙනවා. ඒ නිසා මම මේ පැත්තට ඇරිලා ඉන්නම්. එහෙනම් එයා යම් කිසි දෙයක් හිතනවා. ඒ හිතලා දැනුවත් වෙනවා. මේ වාගේ මේ කන්තිය කියන දේ ඇදෙන ක්‍රමවේද අපි ඉස්සලා දැනගන්න ඕනේ. ඒකයි අපි මෙච්චර සවිස්තරාත්මක කතා කරන්නේ. හැමදේම හැමෝම කියනවා ඉවසන්න. මහණෙනි ඉවසන්න. පින්වත්නි ඉවසන්න. ඉවසන්න කිව්වට ඉවසීමක් ඇදෙනවද? එහෙම හැදෙන්නේ නැහැ. ඒක හැදෙන ක්‍රමය කියලා දෙන්න එපාය. ඉවසීමක් මේ බඹයක් විතර උස තියෙන කය තුල ඇති වෙන්නේ කොහොමද කියලා කියන්න එපාය. එහෙනම් ඉවසීම ඇති වෙන්න පුළුවන් මේ ඉව කරලා දැනගන්න ක්‍රමේ තියෙනවා ආයතන අයෙම. අපි ඉව කරන්න ඕනේ මොනවද මට පේන්නේ? ඒ පේන දේ ඉව කරලා දැනගත්තාම චිත්තානුපස්සනාව ඇදෙනවා, තරහා යනවා. මිනිස්සෙක් ඇවිල්ලා අපට යම්කිසි දෙයක් බයින්නවා. මොනවද මට ඇහෙන්නේ? ශබ්ද. දැන් ප්‍රශ්නයක් තියෙනවද නේ? මට වචන ඇවුන්නේ නැහැ. මට වාක්‍ය ඇවුන්නේ නැහැ. මට භාෂාවක් ඇවුන්නේ නැහැ. මට ඇවුනේ ශබ්ද. මට ශබ්ද විතරක් ඇහෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. යාට ඉවසන්න පුළුවන් ඕන තරම්. මහා සාගරය වගේ කන්දියටපත් වෙලා යා ඉවසලා ඉන්නවා. ඇයි යාට ඇහෙන්නේ ශබ්ද විතරයි? වචන ඇහෙන්නේ නැහැ. යාට ඒකේ වාක්‍ය ඇහෙන්නේ නැහැ. භාෂාවක් ඇහෙන්නේ නැහැ. යාට කැළඹෙන්න හේතුවකුත් ඇහෙන්නේ නැහැ. ඒ ශබ්ද ටික ශ්‍රවණය කරමින් සිටිනවා. නැවත මේ ඇසට ගෝචර වෙනවා අසභ්‍ය විදියට ඇසිරෙන චරිත. ගොඩාක් දුස්සීල ක්‍රියාකරාවන් අපට පේනවා. එයාගෙන් ආනවා ඉවස ගන්න බෑනේ. බෑ, මේවා ඉවසන්න පුළුවන්ද? මේවා හදන්න ඕනේ. මේවට විරුද්ධව නැගී හිටින්න ඕනේ. පොඩ්ඩක් ඉන්න, කලබල වෙන්න එපා. ඉවසන්න බෑ. මොන ඉවසිල්ලක්ද? ඕවා දැක්කම ඉවසන්න පුළුවන්ද මිනිස්සෙකට? පුළුවන්. පුළුවන්. මොනවද දැක්කේ? අර බලන්න කර දුස්සීලව කරන වැඩ නෑ. ඇත්තට කියන්න මොනවද දැක්කේ? ඒ මිනිසුන්ගේ වැරදිනේ නෑ. ඒක සිතටනේ දැනෙන්නේ. ඇහැට මොනවද දැක්කේ? ඇහැට දැක්කේ ඒක තමයි. මොනවද දැක්කේ? පාටනේ දැක්කේ. පාටවල මොනවද තියෙන දුස්සීලේ? කළු පාට, කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, කා පාට දුස්සීලද? නෑනේ. එහෙනම් දුස්සීලයි කියලා කිව්වේ මට දැනුණානේ. නෑ, සිතට පේන්නේ නෑ. ඇසට විතරයි පේන්නේ. පේන දේ තුළ මට කියන්න මොනවද දැක්ක දුස්සීල භාවය? මේ ඇඳුම් එහෙම පිළිවෙලක් නෑ. නෑ, ඒක පිළිවෙලක් නෑ කියන එක ඉතින් චිත දෙයක් නේ. මොනවද පේනුනේ? තලෙළු මිනිසුන්ගේ ඇඟ පේනුණා, සුදු මිනිසුන්ගේ ඇඟ පේනුණා, කළු මිනිසුන්ගේ ඇඟ පේනුණා. එහෙනම් වර්ණනේ මේ දැකලා තියෙන්නේ. වර්ණ දැක්කාම කැළඹෙන්න කොහොමද? වර්ණයේ ප්‍රශ්නයක් නෑ. වර්ණ විද්‍යාව කියලා කියනවා, වර්ණ ඥානං කියලා කියනවා. එහෙනම් වර්ණ ඥානං දිනු කරලා නැ, වර්ණය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ දක්ෂතාවය නැ. එහෙනම් මේ වර්ණ දකින්නකොට වර්ණයේ විතරක් දකින්නට, මේ වර්ණය තුළ තියෙන අන්ත දෙක දකින්නට, මේ වර්ණය තුළ තිබෙනව සැප දුක තේරුම් ගන්නට, මේ වර්ණය කරනකොටගෙන නිවන් දකින්නට දක්ෂකම නැ, වර්ණ ඥානං වඩල නැ. එහෙනම් ඇහැට පේන්නේ මොනවද? පාට විතරයි. එහෙනම් දැන් මොකද්ද ප්‍රශ්නයක් උකුත් තියෙන නැහනේ? ප්‍රශ්න නැහනේ. පාට විතරනේ තියෙන්නේ. හැමතැනම තියෙනනේ පාට. දුඹුරු පාට, ලා පාට, කොළ පාට, තැඹිලි පාට හැමතැනම තියෙන. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක ඉව කරලා දැනගත්තා මේක සුදුසුද කියලා. මේක මොනවද කියලා ඉව කරලා දැනගත්තා මෙයා කියනවා මේක වැලි තලප කෑල්ලක්. නවත ඇස් දෙක බැඳලා ඉන්න කෙනෙකුට ඉමීසරේ යමක් ලංකලා නම් මේක මොකද්ද දන්නේ? මේක ඇපල් කෑල්ලක්. නවත නායට යමක් ලංකලා නම් මේක මොකද්ද? මේක අලුවා කෑල්ලක්. ඇස් ඇරලා බලනකොට හරියට මෙයා දැනගත්තා. එහෙනම් අපි මේ ලෝකේ নানা ප්‍රකාර විදිහට කැළඹෙන්නේ, අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන දඟලන්නේ, අපි විශාල දුකට ප්‍රශ්නයකට කරදරයකට මුහුණ දෙන්නේ අපි මේක දැනගන්න නැති නිසා. අපට පෙනිලා තින්නේ මොනවද, ඇහිලා තින්නේ මොනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා ඇහිච්ච නැති එකක් සම්බන්ධයෙන් අපි පැටලෙන්න යනවා. පෙනිලා තින්නේ වර්ණ. හැබැයි ඒකට ප්‍රශ්නයක් වෙලා නැහැ. පෙනිච්ච නැති එකක් ප්‍රශ්නයක් කරගෙන අපි පැටලෙනවා. එනම් මේ ලෝකේ සත්‍යයේ කැළඹිල්ලටපත් වෙන්නේ අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා තමයි මිනිසෙකට ද්වේෂය ඇති වෙලා තරහ ඇති වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාව අයින් කරුවොත් ඒකට විද්‍යාව පාල කරොත් එයාට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්න. තථාගතයන් වහන්සේ මේ ලෝකේ කවදාවත් කැළඹුනේ නැහැ. රාතන් වහන්සේලා මේ ලෝකේ කවදාවත් කැළඹුනේ නැහැ. ඒ උත්තමයන් වහන්සේලා බොහොම සන්තෝෂෙන් හිටියා. සිරි නරමගෙන ලස්සන පාට ටිකක් ඇවිත් ගියා. අපේ හාමුදුරනේ මේ මිනිස්සු හොඳටම දැනන්නේ ඔබ වහන්සේට. ඔව් මට ශබ්ද ටිකක් පූජා කරලා ගියා. ශබ්ද පූජාව පැවතුවා. බෙර ගාන කොටත් එහෙමනේ. අපට බෙර ශබ්ද අරියට පෑදීලිව ශ්‍රවණය කරන්න බෑ. ඒවා අපට මතක තියාගන්නට බෑ. ඒ ශබ්ද හරියට ගණන් කරන්නත් බෑ. ඇයි දෝංකාරයක්නේ. එක පාර්ට බෙලේට තලනවා. ඒ තලන ශබ්දේ කම්පණ වෙනවා. ඒගොල්ලෝ ශබ්ද පූජාව කියලා පූජා කරනවා. මේ මිනිස්සයා බොහොම පින්වන්තේ. බෙරයක් නැතුව මට ශබ්ද පූජාව පූජා කළා. ලස්සන ආලෝක ටිකක් මට පෙන්වලා ගියා. බොහොම අලංකාර පාට ටිකක් මට පෙන්වලා ගියා. මේ ලෝකයේ සත්තු ඉන්න බව, මිනිස්සු ඉන්න බව, ඒගොල්ලෝ නිවිලා නැති බව, කැළඹිලා ඉන්න බව, මම මෙම විවේකසුවෙන් ඉඳලා බෑ කියන බව, ඒ අයගේ නිවීමට වැඩ කර යුතු බව, මේ ලෝකේ තාම නිවිච්ච නැති කට්ටිය ඉන්න, ඔබ වාසි විවේකයෙන් ඉන්නේ ඇයි? ඒ කට්ටියට උදව් කරන්න මේ උදාහරණයක් මම ගෙනාවේ. බලන්න නිවිච්ච කට්ටියට මම උපමාවක් ඔබ අන්තර පෙන්නන්නේ. මෙහෙම ඉන්නවා කට්ටිය ගොඩක් කියලා. එයා මට උදාහරණයක් උපමාවක් ගෙදර ඉඳලා ගෙනල්ලා පෙන්නලා ගියා. එයා දකින්න දේවල්. එහෙනම් මිනිස්සෙක් අපි ළඟට ඇවිල්ලා අශෝබන ලෙස හැසිරෙනවනම් අශෝබන මිනිස්සු මේ ලෝකේ ඉන්න බව එයා පෙන්නලා යනවා අපට. උදව්ව කරනවා. ඔබ වහන්සේලාගේ පීඨ මේ මිනිසුන්ට ඕනේ බව අපේ වගකීම වගවීම අපට තේරුම් කරලා යනවා. ඒ යනකොටත් එයා নানা ප්‍රකාර වර්ණ අපේ ඇස්වලට පෙන්නලා ආ ශබ්ද පූජාවන් අපේ කන්වලට පූජා කරලා එයා දානපතියක වශයෙන් පිටත් වෙනවා. එහෙනම් බෙරගාන මිනිසයාට අපි ශබ්ද පූජා කරන මිනිසයා කියලා පින් දෙනවා නම් රතිඤ්ඤ දාලා කලඹන මිනිසයාට අපි ශබ්ද පූජා කරනවායි කියලා පින් දෙනවා නම් එනම් ධර්මයේ දේශනා කරන කට්ටියට අපි කෑ ගන්නවා කියලා කියන්නේ. ඒ උත්තමයා අපට අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරනවා, අපට නිවෙන්න පණිවිඩය කියනවා කියලා සාදුකාර දෙනවා. එහෙනම් ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේට කෑ ගන්නවා කියලා කියන්නේ නැත්තම් බෙරේට එච්චර උඩපැනපැන තල්නකොට ශබ්ද පූජා කියලා කියනවනම් අපට මේ බණින මිනිස්සයා දිහා බලලා එක්කෝ යා ශබ්ද පූජාව පූජා කළා නැත්තම් මගේ ඉවසීම දැනගන්න මට ධර්මයේ දේශනා කළා කියලා මේ පැති දෙකෙන් අපට ඕන එකක් ගන්න පුළුවන්. අන්න උත්තරී මනුෂ්‍ය ධර්ම වඩන ආර්ය ශ්‍රාවකයා මේ ප්‍රශ්නිය දකින ක්‍රමවේදය. එහෙනම් අපි මේ ලෝකෝත්තර ගමනේ යනකොට තථාගතයන් වහන්සේගේ බුදුන් වැඩිය මග යනකොට ඒකාන්ත වශයෙන්ම ඉවසීම පුරුදු කරන්න නම් ඉවසීමට ප්‍රත්‍ය වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ කන්තිය තුළ තියෙන විද්‍යාව දැනගන්න ඕනේ. මේක ඇති වෙන ක්‍රමය දැනගන්න ඕනේ. එහෙම දැනගත්තොත් විතරක් අපට මේ ලෝකයේ බොහොම ඉවසිලිවන්ත ගුණවන්ත කෙනෙක් බවට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මායයා කියන මේ සේනාවට කොහෙන් අත්තනකින් අපි කොටු වෙනවා. එහෙනම් මේ ඇස කන දිව නාසය සම සිත කියන මේ ආයතන අයතුලින්ම ඉවසීම ප්‍රගුණ කළොත් මේ ਸਰව සම්පූර්ණ මේ බඹයක් විතර උස තියෙන කය තුල ඉවසීම පරිපූර්ණත්වයටපත් වෙනවා. ඇයෙන් ඉවසනවා? නම් සිතෙන් ඉවසන්නේ. සිතෙන් ඉවසනවා කණෙන් ඉවසන්න බෑ. එහෙනම් මේ ආයතන තුනෙන් ඉවසනවා දිවෙන් ඉවසන්න බෑ. ඇයි? මේ දිවට යම් කිසි දෙයක් දැනෙනකොට අපි කලබල වෙලා කැළඹිලා අනේ මේක රසයි මේක අත්හැරලා බෑ. අපන එක ගැන 100ක් නෑ. විකන එක ගැන 100ක් නෑ. මේක කෙලත් එක්ක මිශ්‍ර කරන එක ගැන 100ක් නෑ. ගිලින වාර ගන්න 100ක් නෑ. අරක ගිලගෙන ගිලගෙන යනවා මැටි ගිලිනවා වාගේ. එහෙනම් අපේ දිවට යම් කිසි දෙයක් ලැබුණාම ඒ ලැබෙන දේ හොඳට ඉව කරලා බලනවා දිවෙන් ඉව කරනවා. හොඳට ලුණු ඇඹුල් තියෙනවා රස තියෙනවා මේ රසට මං අවු වෙනවද ටිකක් අවු වෙනවා වාගේ තව ටිකක් ඉල්ලා ගන්න හිතෙනවා. තියෙන දේ කන්න කලින් තියෙන දේ වළඳන්න කලින් ගීයකෝ ශ්‍රමණයකෝ ඒ දේ තවත් පතනවා නම් ඒකට අපි කියන්නේ ලෝභය. තියෙන දේ ඉවසලා අපට ගන්න බැරි නම් අපට පූජා කරපු දේ අපට අයිති නම් අපට ඒක ඉවසීමෙන් පිළිවෙලට ගන්න බැරි නම් ඒකට කියනවා ද්වේෂය. කලබල වෙලා තරහින් ඒකට තියෙන කැමැත්ත වැඩි නිසා ඉක්මනට ගන්න සූදානම්. එනම් මේ ලෝභයයි ද්වේෂයයි ඇති වෙනකොට පාත්‍රයේ අතේ තියෙද්දි එයා මුලා වෙලා මෝහයටපත් වෙලා. එනම් මේ දැනගැනීමේ වරද, මේ දැනගැනීමෙන් නොකළා වූ ධර්මතාවයේ නිසා පැනනගිච්ච ප්‍රශ්නයක්. දැනගැනීම අපි සිදු කළ යුතුයි. එනම් අපේ දිවට දැනගන්නා වූ කාරණාව ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක තුළින් තමයි කන්තිය පාළ වෙන්නේ. ඈත පේන්නේ මොනවද කියලා දැනගත්ත ගමන් තමයි කන්තිය පාළ වෙන්නේ. ඇයට දැනෙන්නේ මොනවද කියන එක විතරක් දැනගත්තාම කන්තිය පාළ වෙනවා. එනම් මේ පොට්ටබ්බේ කියලා කියනවා, මේ ස්පර්ශය කියලා කියනවා. එනම් මේ කයට යම් කිසි දෙයක් ඇඟෙනකොට දැනගත්ත ගමන්ම කන්තිය පාළ වෙනවා. එනම් යම් කිසි කෙනෙක් ළඟ ඉන්නවට අපි කැමති නැහැ. එන ඇයි අපි ළඟ ඉන්නවට කැමති නැත්තේ? එයා ටිකක් ගඳයි. මේ ගඳ කියන ප්‍රශ්නය අපට දැනෙන්නේ නාසයට, කයට නෙමෙයි. එන අපි ළඟ ගඳ නැද්ද? අපි පෙන් පාසු වෙන්නේ නැතුව හිටියොත් ගඳ නැද්ද? අපි වැරෑලි වෙලා කුණු වෙලා අපිරිසිදු වුණොත් අපේ කෙල, සොටු, සෙම, මල, මූත්‍රා, දහඩිය මේවා ගඳ නැද්ද? හැම එකක්ම ගඳයි. එන අපි ළඟ මෙච්චර ගඳ තියෙද්දි එයාත් මිනිහෙක්, මමත් මිනිහෙක්, එයා ළඟ තියෙන සේරම ගඳ ටික මං ළඟත් තියෙනවා කියන ඒ ධර්මතාවය තේරුම් ගත්තොත් එයාත් එක්ක ඕන තරම් වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක කරේ 100 නැත්තම් තමන්ගේ කයේ තියෙන ප්‍රශ්න අසූචි ගැන 100 නැත්තම් කල්පනා වෙන්නේ නැත්තම් අන්න යාට ඉවසීම නැතුව යනවා. අර මිනිහයා එළවණකම් ඉවසීමක් නැහැ. ඒ මනුෂ්‍යයා කොමරි එතනින් පන්නන රවණවා, ඇඟිල්ලෙන් අනිනවා, හැත් වෙනවා, මූණ අරෝගෙන ඉන්නවා, වචනයක් කියන්නේ නැහැ. ඒ තමන්ගේ චර්යාවලින් පෙන්නන ඉරියව් නිසා අර මනුෂ්‍යයා නැකිట్లా යනවා යන්න. එනම ඉවසීම පුරුදු කළා නැහැ. මේ ඉවසීම අපි ආයතන අයෙන්ම පුරුදු කරන්න ඕනේ. අපට නාන ප්‍රකාර ලෝභ, ද්වේෂ, මෝහ රාග එනවා. ඒ එන සෑම අවස්ථාවක් තුළම ලෝභයක් ඇති වෙච්ච බව දැනගත්ත ගමන් ඒක ඉව කරනවා. ඉව කරලා දැනගන්න මට ලෝභයක් ඇති වුණායි කියලා දැනගන්නකොටම 100 පවතිනවා. තමන්ට ద్వේෂය ඇති වෙනවා. ద్వේෂය ඇති වෙන බව දැනගත්ත ගමන්ම 100 පවතිනවා. තමන්ට මෝහය ඇති වෙනවා. මුලා වෙච්ච බව දැනගත්ත ගමන් මුලාව නැතුව යනවා. මෝහය පවතින්නේ දැන නොගන්නා තාක්කල් පමණයි. දැනගත්ත ගමම ඒ තප්පරේම මුලාව අතුරුදාම් වෙනවා. දැනගත්ත කෙනාට මුලාවක් තියෙන්න බෑ. රාගය ඇති වෙන බව දැනගත්ත ගමම රාගය අතුරුදාම් වෙනවා. පවතින විදියක් නෑ. දැන නොගත්තොත් රාගය ලෙලදෙනවා. එහෙනම් මේ ප්‍රශ්න හැම එකක්ම අපි මේ ආයතන අයෙන් සංඥා හයකින් ගෝචර වෙනවා. ඒ අයහාකාර සංඥාව අපි ස්පර්ශ කරන්නේ අපි දැනගන්න ඉව කරන්න ඒ නිසා ඉවසීම නැහැ. එහෙනම් අපි යන්නවෝ මේ ලෝකෝත්තර ගමන තුළ අපි කළ යුතු විශේෂ උත්තරීතර කාරණාවක් තමයි මේ හැම එකක්ම ඉව කරලා දැනගන්න ඕනේ. මේ ඉවසීම කියලා කියන එක අපි පඨවියෙන්, ආපෝවලින්, වායෝවලින්, තේජෝවලින් ඉවසන්න ඕනේ. මට්ටම් අතරකින් ඉවසන්න ඕනේ. අපි සාකච්ඡා කළා මේ බබේ විතර උස තියෙන මේ කය තුළ ආයතන අයෙන් ඉවසන්න ඕනේ. නැවත අපි කියනවා මේ හැම එකක්ම ඇදිලා තියෙන කොටස් අතරකින්. එහෙනම් සතරමා භූතය තුළ මේ කන්ති පාරමිතාව පුරන්න ඕනේ. අපි කෙනෙක් දිහා බලලා අපි කියනවා කන්තිය 125ක්ම වඩලා, ඒ කියන්නේ පටවි මට්ටමේ කන්තිය තියෙනවා. ඕන එකක් ඕන තරම් ආගෙන පිළිමයක් වාගේ ඉන්න පුළුවන්. කන්ති පාරමිතාව පටවි මට්ටමේ සම්පූර්ණයි. ඕන දෙයක් ආනවා උත්තර දෙන්නේ. ඕන විදිහට තාඩන පීඩන දෙනවා පිටත් වෙන්නේ. අපි දුක් දීලා බලනවා, එලවලා බලනවා, ඕන විදිහට එක එක දේවල් කරලා බලනවා. හැබැයි කයට අත තියන්නේ මේ හැම කම්පනයක් පීඩනයක්ම. අපි දන්නවා වතුර කොච්චර ඇඟට වැදුනත් රිදෙන්නේ නැහැ. හැබැයි ගලක් වැදුනොත් රිදෙනවා. පොල්ලක් වැදුනොත් රිදෙනවා. එහෙනම් මේ වතුර කොච්චර වැදුනත් රිදෙන්නේ නැහැ වාගේ ඇඟට අත තියන්නේ නැතුව පීඩන දෙල බලනවා. එයා කැළඹිලා යන්නේ නැහැ. තරහා වෙන්නේ නැහැ, අමනාප වෙන්නේ නැහැ, ස්ථානෙන් පිට වෙන්නේ නැහැ. මොනතරම් පීඩන දීලා පීඩන දෙන කෙනා විඩාවටපත් වෙනා ඒත් එයා එල්ලෙන්නේ නැහැ. එයා 150 කන්තිය සම්පූර්ණ කරලා, ඒ කියන්නේ ආපෝ මට්ටමෙන්න තියා සම්පූර්ණ වෙලා. දැන් පීඩන දෙන්නේ පටවි මට්ටමෙන් යාව එලවන්න අපි යට වචන කියනවා. බලන්නකො කරත්තෙට බඳින්න හොඳයිනේ මේ කට්ටිය. ඒ තරම් මොකවත් මොලයක් කියනක මොකවත් නැහැනේ ඔළුවේ තියෙන මැටිනේ කියලා වචන පූජා කරනවා. වචන කියන්නේ වායෝ ධාතුව. එහෙනම් වචන පූජා කරලා කරලා කරලා කරලා බලන කොච්චර බැන්නත් එල්ලෙන්නේ නැහැ. බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා වාගේ, ඒ ගාක්ක ගලක් තිබ්බා වාගේ ඕමම ඉන්නවා. මොකවත් ප්‍රතිචාර නැහැ. බැනලා බැනලා බැනලා ගියාට පස්සේ තව කෙනෙක් ආන මෙච්චර බයින හාඳුරු, ඇයි මෙච්චර මේ ඊලා වෙලා ඉන්නේ? තමගේ ආත්මගරුත්වයේ ආත්මයක් නැහැනේ මට. ඇයි මම යාචකේ මං ඉල්ලාගෙන කන මනුස්සය ඉතින් මට මොන ගරුත්වයක්ද? මට මොන මේ ගෞරවයක්ද? බැන්නට කමන්නේ හාඳුරුංගේ ඉතින් වචන ටිකක් වැඩිපුර තියනවනේ ඒවා වියදම් වුණාට. වත්කම් තියෙන කට්ටිනේ වියදම් කරන්නේ. එහෙනම් වත්කම් තියන මොනවාද? වචන තියන ඕන තරම්. ඒ වත්කම් තමයි මේ වියදම් කරන්නේ. තියෙන කට්ටිය වියදම් කළාට කමන්නේ කියලා එයා ඒක ලෝකෝත්තර විතනවා. එහෙනම් එයා කොච්චර දිනු කරලා තියනවද? කන්තිය 75% දිනු කරලා. කතා කරන්නේ යනකොට එනකොට පිටුපානවා. රවල බලනවා. ඒ අය ඉන්න තැන් වල රැඳෙන්නේ නැහැ. මේ විදිහට ద్వේෂය පානවා. ద్వේෂය කියලා කියන්නේ ගින්න පිච්චෙනවා. බලන්නකො කිසිම නැහැනේ, මොකවත් නැහැනේ. කිසිම චර්යාවක් නැහැනේ කියලා ඒ හැම තැනම යාට නිකන් තරහින් තමයි කටයුතු කරන්නේ. එයාට බයිනවා වාගේ තව කෙනෙකුට බයිනවා. ඒ බයින්නේ හරයට. යනකොට එනකොට නිකන් අර පපුවට පීයෙන් ගන්නවා වාගේ වචන දෙකක් කියනවා. ඒ ඔක්කොම ద్వේෂය. ඒ ඉරියව් වලින්, ඒ හැම චර්යාවක් තුළින්ම එයාට පුදුමාකාර කම්පනයක්, වේදනාවක් දෙනවා. ඒ කියන්නේ එයාට දැන් ගින්දර වලින් අපි එයාට දානයක් පූජා කරනවා. ඒ කියන කොටත් එයා කියනවා පිච්චෙන තරමටනේ රත්තරන් දිලිසෙන්නේ, අතුල්ලන තරමටනේ මැණික දිලිසෙන්නේ. හොඳයි, හොඳට පුච්චන්න, මගේ උපදම්මන්න. මං ගොඩාක් වටිනා මැණිකක් වශයෙන් ප්‍රදර්ශනාගාරයේ ප්‍රධාන මැණික බවට මාපත් කරන්න. මේ බුද්ධ ශාසනය කියන ප්‍රදර්ශනාගාරය තුල මා ප්‍රධාන මැණික කරලා විශේෂිත ස්ථානයක මාව තැන්පත් කරන්න. මේ ලෝක සත්‍යය මාදී බලලා සාදුකාර දෙනවා විශේෂ මැණිකක් කියලා. රතන සූත්‍රයේ මැණික වෙන්න ඉදම්පි සංගේ රතනං පණිතං වෙන්න මං කැමති. මාව මැණික කරන්න පුළුවන් තරම් උපදම්මන්න. ගින්දර වලින් පුච්චලා මාගේ ආලෝකයේ එළියට ගන්න, මාව වීදවන්න, බබලවන්න කියලා එයා සාදුකාර දෙනවා. ඒ කියන්නේ 100%ක්ම එයා කන්ති පාරමිතාව සම්පූර්ණ කරපු උත්තමෙක්. පඨවි මට්ටමෙන්, ආපෝ මට්ටමෙන්, වායෝ මට්ටමෙන්, තේජෝ මට්ටමෙන් කියන මේ සතර ආකාරයෙන්ම එයා කන්ති පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරයි. එහෙනම් මේ විදිහට මට්ටම් අතරකින්ම අපට මේක පුරුදු කරන්න පුළුවන්. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ මට්ටම් අතර කොයි ආකාරයෙන් අපි ළඟට පැමිණෙනවද, අපි මොන විදිහටද මේක පුරුදු කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි දාන පින්කමට වඩිනවා. දාන පින්කමට වැඩලා ඒ ගී පින්වතුන් ඇවිල්ලා අපට දාහනේ බෙදනවා. දාහනේ බෙදනකම් අපිට ඉවසන්න බැරි නම් පටවි මට්ටම ඉවසීම තියෙනවද? නැහැ, මොකවත් නැහැ. අපට දාහනේ පිළි අරගෙන ඉවර වෙලා අපට අවසර දුන්නද වළඳන්න? නැහැ. අවසර දෙන්න කලින් අපි වළඳනවා නම් අපට ඉවසීම තියෙනවද? නැහැ, මොකවත් නැහැ. අපට කැවිලි තටිය පූජා කළාද? තාම නැහැ. තියලා ගියා විතරයි, පිළිගත්තේ නැහැ. එහෙනම් පිළිගන්න කලින් අපි ඒව ඇරලා බලනවා නම් ඒක තියෙන දේවල් හොඳ දේවල් මොනවද? මොන වගේ දේවල්ද තියලා තින්නේ? ඒක පිළිවෙලද? ඒවා මට සුදුසුද? මං කැමති දේවල් තියෙනවද කියලා ඔයලා බලනවා. ඒක අපට පූජා කරන්න කලින් ඒක ඉබින්ද තියා බලන්න තියා අල්ලන්න තියා සිතන්නවත් අපට අවසර නැහැ. ඉවසීම පුරුදු කරලාද? නැහැ. ප්‍රත්‍යවේක්ෂාව කරන්න ඕනේ වළඳන්න. ව්‍යංජනවල සුවඳ දැක්කම ප්‍රත්‍යවේක්ෂාව අමතක වෙනවා. ඉවසීම පුරුදු කරලාද? නැහැ. එහෙනම් අපි 32 වතාවක් විකලා මේක බොවම රස බලලා මේ ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, මේකේ තියෙන පැණි රස, ලුණු රස මේ ඔක්කොම අපට දැනෙන්න එපාය. මේ දිව තුල තියෙන සම්පූර්ණම රස වර්ග මේ දිවට තැබරිලා මේ කොටස් 32කටම අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නට මේ ආහාර වලින් හැම දියරයක්ම අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඇතුල් වුණාම මේ සර්වාංගයටම අවශ්‍ය රෝගවලට අවශ්‍ය බේත් ටික මේ දාණයෙන් හදනවා. හැබැයි මේ ආහාරවල තියෙන ගිජුකම නිසා, අවශ්‍යතාවය වැඩි නිසා අපි විකන්නේ නැහැ. මේ ආහාර පොඩි කරන්නේ නැහැ. මේවා දියර බවට පත් කරන්නේ නැහැ. මේවා බේත් බවට පත් කරන්නේ නැහැ. මේක ආහාරය ආහාරය වශයෙන් ගන්නවා. බේසජ්ජ පරික්කාරං තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි මේක බේසජ්ජ පරික්කාරං කියලා පටිසංකා යෝනිසෝ කියලා අපි දේශනා කරලා අපි මේ ආහාරය අරගෙන ඉවසීමකින් තොරව මේක ගන්නවා නම් මේක බේතක් වෙන්නේ නැහැ. මේක ආහාරයක් විතරයි. අන්න කිව්ව බොරුවක්. තථාගතයන් වහන්සේ මේක ආර්ය මාර්ගයට මේක යහපතක් වේවා, බ්‍රහ්මචර්යාවට හේතුවක් වේවා, බේසජ්ජයක් වේවා, මේක තුළින් ලබන්නා වූ ආයුෂ වන්නේ සැපේ බලේ නුවණ, මේක ආර්ය මාර්ගයට ආයෝජනය වේවා, ශ්‍රමණ ජීවිතයේ පල නෙලන්න හේතුවක් වේවා, මේක තුළින් මං සීල සමාධි ප්‍රඥාවට පත් වේවා, මේක මගේ කායික ශක්තියක් වෙලා, මේක දීර්ඝායසක් වෙලා, ඒවා බුද්ධ ශාසනයට ආයෝජනය වේවා කියලා මේ විදිහට নানা ප්‍රකාර ප්‍රාර්ථනා කරගෙන මේක විනාඩි දෙකෙන් වළඳලා දැම්මාම ඒ කාර්යය මොකවත් වෙන්නේ නැහැ. අජීර්ණ වෙලා බලට යන කෑම වලින් මේ බේසජ්ජයක් එන්න ඕනේ. ප්‍රශ්නය ලෙල රෝග බවට පත් වෙලා নানা ප්‍රකාර ප්‍රශ්න මේ කයේ දිය වැඩියාව ඇති වෙලා, රුධිර පීඩන ඇති වෙලා, අරියට විකලගත්තේ නැති නිසා ලේවල තෙල් වැඩි වෙලා, අන්දි කැක්කොම් කොන්ද කැක්කොම්, ඇස්වල දුර්වලතාවය, කන්වල දුර්වලතාවය, යටිපතුල්වල වේදනා, කුෂ්ඨ රෝග, දද ඔක්කොම එනවා. ඇයි මේ ආහාරයක තියෙන්නේ වාත පිත සෙමනම්? මේ කාරියන ජීර්ණය උන් නැත්තම් වාත රෝග, පිත රෝග, සෙම රෝග අපිට ඇති වෙනවා අජීර්ණ නිසා. එහෙනම් අපිට යම්කිසි දානයක් පූජා කරනකොට අපට මෙතන ඉවසන්න බැරි නම්, ඉව කරලා දැනගන්න බැරි නම්, මේ තියෙන යථාර්ථයේ ප්‍රශ්නය මේ වර්තමානයේ අරියට සමවදින්න බැරි නම්, ඒ උත්තමයා ඉවසීම නැති කෙනෙක් බවට පත් වෙනවා, පෘතුජනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි යම්කිසි දාන පින්කමට සහභාගී වෙනකොට ඒ හැම දෙයක් දිහා බලාගෙන ඉන්නවා. පූජා කරලා ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා. අනිත් අයගේ චර්යාවල් වල යහපත් ප්‍රතිචාරයක් එනකම් බලාගෙන ඉන්නවා. පිළිවෙත් සම්පූර්ණ වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ හැමදේම පරිපූර්ණ වුණාට පස්සේ අපේ කයට අපි අවසර දෙනවා, දැන් දාණය ගන්න කටයුත්තේ යෙදුනට කමන්නේ නැහැ කියලා. එතකොට තමයි මේ ඇඟිලි තුඩු වලින් අර දාණය මිරිකලා පොඩි කරලා තලලා ඒ අවශ්‍ය තරම අතට අරගෙන කට ළඟට ගෙනියනකම් කට මොකවත් කියන්නේ නැහැ. පස්සේ කියනවා දැන් කට ඇරලා ඒ ලබා ගත්තට කමන්නේ නැහැ. අතින් දානයක් පූජා කරනවා මේ දරුවට. ඒ දරුවා ඒ දානේ පිළිගන්න කිව්වම එයා සාදුකාර දීලා, එයා ගොඩාක් සීලවන්ත කෙනෙක්. එයා නිකම් පිළිගන්නේ නැහැ. දෙන්න ඇති දෙයක් ගන්න නැහැ. දෙන්න කලින් එයාට කෙලවක් කෙරෙන්නේ නැහැ. මේක අරගෙන ගින් කට ළඟට ගින් දෙනකොට එයා අත ගස්සලා, දිව ගස්සලා එයා ඇතුළට අරගෙන දොර වා ගන්නවා. වාගෙන එයා ඒක රස විඳිනවා. එනම් මේ විදිහට මේ ආයතන අයතුළම අර ශ්‍රමණ භාවයේ තියෙන්න ඕනේ. පිළිගන්න තාක්කල් එයා ඒක ගන්නෙ නෑ. නුදුන්න දෙයක් ගන්නෙ නෑ. එහෙනම් දුන්නට පස්සේ එයා ඒක අතගස්සලා පිළිගන්නේ. යම්කිසි සිද්ධියක් වෙනවා අපට අවසර දුන්නේ බලන්න, අපි ඒක දැක්කොත් අදින්නා දාන්නේ. ඇයි ඒගොල්ල අපට අවසර දුන්නේ බලන්න? ඇයි අපි හොරෙන් බැලුවේ? ඒගොල්ලන්ගේ සිද්ධිය, ඒගොල්ලන්ගේ දුස්සීල භාවය, ඒගොල්ලන්ගේ ගුණවන්ත භාවය අවසරයක් නැතුව ඇයි බැලුවේ? හොරකමක් එතන උනේ. යම් කිසි කෙනෙක් අඬගාලා ආනවා, අතන අර දෙන්න මොනවද කතා කළේ? මට ඇහුන්නේ නැහැ. ඇයි? මට ආන්න අවසර දුන්නේ නැහැ කට්ටිය. ඒ නිසා මට ඇහුන්නේ නැහැ. අනුන්ගේ දේවල් මං ගන්නෙ නැහැ. මං අදින්නා දානෙ රකින්න ආර්ය ශ්‍රාවකේ. නුදුන්න කිසිම දෙයක් මං ගන්නෙ නැහැ. කවුරු කවුරුද එතන හිටියේ? මම දැක්කේ නැහැ. ඇයි? අපි ඉන්න බව බලාගෙන යන්න කියලා අවසරය දුන්නේ නැහැ. ඒ නිසා මම බැලුවේ නැහැ. මං අදින්නා දාන කරන්නේ නැහැ ඇස්වලින්. ඒකත් එහෙමද? මොන වගේ කතා කරනවා වාගේ ඇහුණද? හිතුණද කියලා අහනවා. මට මොකවත් හිතුන්නේ නැහැ. ඇයි? අනුන් ගැන හිතන්න මට අවසර නැහැ. හේතුව අනුන් ගැන හිතනකොට මගේ සීලයක් කැඩෙනවා. ඒ නිසා මම සිතින් හොරකම් කරන්නේ නැහැ. කනෙන් හොරකම් කරන්නේ නැහැ. පොඩ්ඩක්ම හොරකම් කරන්නේ නැහැ. මම ඇසෙන් හොරකම් කරන්නේ නැහැ. මම ආර්ය ශ්‍රාවකයෙක් කියලා එයා දේශනා කරනවා. එහෙනම් මේ විදිහට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම අපට මේවා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඉව කරලා බලන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. එහෙනම් දේශකයන් වහන්සේ මයික්‍රොෆෝනේ අරගෙන දේශනා කරනවා රටේ නැති දේවල්. අර මිනිස්සුන්ගේ ಗುಣ කියනවා. ප්‍රත්‍ය ලබන්න බණ කියනවා. මේ හැම දෙයක් තුළම හොඳයි යාපතයි කියලා අර මිනිස්සු සන්තෝෂ කරන වචන කියනවා. නිවනට අදාළ මොකවත් කියන්නේ නැහැ. අපි කැළඹෙනවද? නැහැ. ඇයි? අපට ශබ්ද ටිකක් ඇහෙනවා. ඒ ශබ්ද හොඳයි නම් අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ශබ්ද හොඳ නැත්නම් අපි ඒක ඇහෙන බව දැනගෙන ඉන්නවා. ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙනම් ඇහෙන්නේ තමන්ගේ කනට නම් සුදුසු දේ ගන්ටත් නුසුදුසු දේ ප්‍රතික්ෂේප කරන්ටත් අවසර තියෙනවද නැද්ද? ඒකට අපට පොලිසියන්නවත්, උසාවි වන්නවත්, නඩු දාන්නවත්, පෙරක දෝරුව ලව්වලා ඒක ඇත්ත නැත්ත හොයලා නීතියෙන් ඒක විසඳ ගන්නවත් අවශ්‍ය නැහැ. ඕන දෙයක් ඇහිච්චාවේ මගේ කනට ඇයෙන දේ තීරණය කරන්නේ මමයි. සුදුසු නුදුසු දේ එහෙනම් කලඹිලා උඩ පනින්න කිසිම හේතුවක් නැහැ. ඕන දෙයක් ඇහිච්චාවේ සාදු සාදු සාදු මේක වටිනවා, මේක ඇතුළට ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තව එකක් ඇහෙනවා සාදු සාදු සාදු මේක අනවශ්‍යයි, මම මේක ගන්නෙ නැහැ. Tamante තීරණයට එන්න පුළුවන් උජුපටිපන්න භාවයේ තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ Taman තුල. Taman හිතෙනවා Tamanට මේ ලෝකේ හැමදාම හොඳ දේවල් විතරක් ඇහෙන්න ඕනේ. හොඳ දේවල් ඇහෙනවා නම් මම එතන ඉන්නවා. නරක දේවල් ඇහෙනවා නම් මම ඉන්නේ නැහැ. එහෙනම් බැරි වෙලාවත් දේශනාවේ විනාඩි 55ක් ඉවර වෙලා අන්තිම විනාඩි 5න් හොඳ දෙයක් ඇහුනොත් දැන් ගියේ එකේ වරදක් වෙලා තියෙනව නේද? අපේ පිටක් වීම, අපේ පිටුපෑම අපට පාඩුවක් වෙලා තියෙනව නේද? එහෙනම් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ මගේ කර්මයට අනුව මට ඇයෙනවා. මගේ කර්මයට අනුව හොඳ කර්ම පරිසම්දෙන වෙලාව මම දන්නේ. කොයි මොහොතේ කුසල් පරිසම්දෙනවද? කොයි මොහොතේ පින් පරිසම්දෙනවද? එහෙනම් බැරි වෙලාවත් විනාඩි 45ක් විතර යනකොට මගේ පෙර කුසලයක් අරියට මේ තප්පරයට පරිසම් දෙනකොට අරුණාංශයට ඉතෙනවා මේ කාරණාවක් කියන්න ඕනේ කියලා අන්න වචන වලින් ප්‍රකාශ කරනවා. මෙච්චර වෙලා නොකියපු එකක් ඇයෙනවා. දැන් අපි කියනවා සාදු සාදු සාදු මේක නම් බොහොම වටින කාරණාවක්. මේක මගේ නිර්වාණයට අදාළ කමඨාණන්. මේක මම ගන්නවායි කියලා ඒක වැඳලා ඒක ධාරණය කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එහෙනම් මේ විදිහට අපි මේ කන් දෙකෙන් කොහමද කන්තිය පාරමිතාවක් වශයෙන් පුරන්නේ? ඇහිච්චාවේ ඕනතරම් ඇහිච්චාවේ කොච්චර ඇහුණත් ඒක තීරණය කරන්නේ මම. අවශ්‍ය දේ මොනවද ඒක විතරක් මම මතක තියාගන්නවා, ධාරණය කරගන්නවා. අනවශ්‍ය දේවල් හැයෙන බව දැනගෙන ඉතියම් මට ඒක ප්‍රශ්න ඉවරයි. එහෙනම් අවශ්‍ය දේ අනවශ්‍ය දේ තීරණ කිරීමේ හැකියාවවත් අපට නැත්තම් අවශ්‍ය නැති දේවල් වලට උඩපයින්නවා නම්, කැළඹෙනවා නම්, කෝප වෙනවා නම් එයා කන්තිච සෝව චස්සතා නෙමෙයි. එයා කන්තිය පුරුදු කරන උත්තමෙක් නෙමෙයි. කන්තිය කියන පාරමිතාව ගැන මොකවත් දන්නේ නැති පුතුජන පුද්ගලයෙක් වටපත් වෙනවා. එහෙනම් අපි යම්කිසි ස්ථානයකට යනවා බඩමුට්ටු ටිකක් ගන්න. එහෙනම් වෙළඳ පොළට ගියාම එතන ඕනතරම් බඩමුට්ටු තියෙනවා. පේන පේන ඔක්කොම පැටවුවොත් මොකද වෙන්නේ? ගෙවල් විකුණන්න වෙනවා. ඒකේ බිල ගෙවන්න. අපි එහෙම කරන්නේ. අපි ගින් ආනවා අපට සුදුළු උණු ටිකක් ඕනේ. අපට මේ අල තියෙනවා, ඉන්නල තියෙනවා, බෝංචි තියෙනවා. බලන්නකෝ මේ පොඩි ලුණු තියෙනවා, ලොකු ලුණු තියෙනවා, රට ලුණු තියෙනවා. අනේ මාත්‍ය කාලේ ගත කරන්න එපා. අපට දෙන්න අනුකම්පා කළ සුදුළුණු. සුදුළුණු විතරයි අපට ඕනේ. එහෙනම් අපි දන්නවා එච්චර බඩමුට්ටු තිබුණත් ලොරි තුනකට පටවන්න බඩු තිබුණත් අපට අවශ්‍ය දේ විතරක් අවශ්‍ය තරම අරගෙන ග්‍රෑම් 100ක් දෙන්න. ග්‍රෑම් 150ක් තියෙනවා දාන්නද? එපා. එපා. ඒ 50 වැඩි. මම ඉල්ලුවේ 100යි. ඊපස්සේ තව කෙඩියක් දාලා කියන ග්‍රෑම් 80ක් තියෙනවා බෑ. මට ඕනේ 100යි. එහෙමද? එහෙනම් තව පොඩි කෑල්ලක් එකට දාලා දැන් 100යි. එහෙනම් එක දෙන්න. එහෙනම් අපට අවශ්‍ය දේ කොච්චරද? අවශ්‍ය තරම කොච්චරද? ඒක අරියට දැනලා මැනලා ගන්න ඕනේ. දැනගෙන මැනගෙන ගන්න ඕනේ. එහෙනම් අපි දන්නේ නැහැ අපේ ඇස් වලින් ගත යුතු දේ මොනවද, නොගත යුතු දේ මොනවද? කන් වලට ඕන තරම් ඇහුනට කමන්නේ නැහැ. ගත යුතු දේ මොනවද, නොගත යුතු දේ මොනවද? දිවට කොච්චර රස දැනුණත් අපි පමණ දැනගෙන ගත යුතු දේ මොනවද නොගත යුතු දේ මොනවද කියලා පමණ දැනගෙන සීමාවට අවශ්‍ය තරම ගන්නවා නම් දැන් මේ ලෝකී ඉවසීම කියලා අමුතු එකක් පුරුදු කරන්න ඕනේද නෑ පාරමිතාව සතියක් විතර යනකොට සම්පූර්ණ වෙනවා එහෙනම් මේ අසතන දිව නාසය සමසිත කියන මේ ආයතන අයෙම පුරුදු කරන්න ඕන වඩන්න ඕන ධර්මයක් තමයි මේ කන්තිය කියන පාරමිතාව එහෙනම් අපි මේ ඇසිරීමෙන් කතා කරනකොට ලෝකෙට අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ චර්යාවෙන් ලෝකයාට පණිවිඩයක් කියන්න. විනයානුකූල චර්යාවකින් මේ ලෝක සත්‍යයගේ නිවීමට පණිවිඩයක් කියන්න පුළුවන් නම් අපි ගොඩාක් ශ්‍රේෂ්ඨයි. නමුත් අපි එහෙම කරන්නේ අපේ චර්යාව නිසා ළඟ ඉන්න සංඝයා වහන්සේලා දුක් වෙනවා, සහෝදර ස්වාමීන් වහන්සේලා කැළඹෙනවා, අපේ චර්යාව නිසා අපේ චරිතය අපිරිසිදු වෙනවා. අනාගතයේ අතීතයේ වර්තමානයේ හැමෝටම එක ප්‍රශ්නයක් වෙනවා. විනාඩියකට කලින් අපේ චර්යාව නිසා දුක් වුණා නම් ඒක අතීතයේ ප්‍රශ්නයක්. දැන් චර්යාවෙන් දුකක් ඇති වෙනවා නම් ඒක වර්තමාන ප්‍රශ්නයක්. අඩුව අදා ගන්න නැත්නම් අනාගතයේත් මේක වෙන්න පුළුවන්. එතනත් දුක් වෙන්න කට්ටිය ඉන්න පුළුවන්. එහෙනම් ත්‍රිකාලික ප්‍රශ්නයක් බවට මේකපත් වෙනවා. එහෙනම් අපේ චර්යාවේදී අපි කලබල වෙන්නේ නැහැ. කොච්චර ලෞකික දේවල් ධර්මයට දේශනා කළත් අපි බොහොම නිස්සබ්දව කන් දෙක අරගෙන ඉන්නවා ඕන එකක් ඇහිච්චාවේ මමයි තීරණය කරන්නේ මොනවද මං හාන්නේ මොනවද මං නොහාන්නේ එහෙනම් මගේ තීරණය මතයි මං ඒක තීරණය කරන්නේ එහෙනම් කියන කෙනාට මං තාංචි දාන්නේ ඒ මිනිස්සුන කමටහන් දෙන්න යන්නේ ඒ මිනිස්සුන්ගේ කටවල් වලට ප්ලාස්ටර් දාන්න යන්නේ එයාට අපි කියනවා ඕන තරම් ඕන දේවල් කියන්න මට ඕන දේ විතරයි මං ගන්නෙ. එයා උත්තමේ. ඒ ආර්ය ශ්‍රාවකේ තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක්. එහෙනම් ඕන දෙයක් මට පෙන්වන්න ඕන විදිහට ඇසිරෙන්න. හැබැයි මට අවශ්‍ය දේ විතරයි මං බලන්නේ. අනවශ්‍ය දේවල් මොකවත් මං බලන්නේ නැහැ. නිවනට අදාළ නැත්තම් මගේ මාර්ගයට අදාළ නැත්තම් ඒ පේන දේවල් ළඟින් යනවා උඩින් යනවා. මම නෙමෙයි ඒක බලන්නේ. අන්නයා බොහොම ශ්‍රේෂ්ඨ උත්මේ මොන විදියට ඇසිරෙන්න පුළුවන්කම තිබුණත් එයා නිවනට අදාළ විදියට විතරක් ඇසිරෙනවා මාර්ගයට අදාළ කමඨානට අදාළ භික්ෂුභාවයට සුදුසු විදියට පමණක් එයා ඇසිරෙනවා අන්න එයා කයනොත් කන්තිය ප්‍රගුණ කරනවා ඇසෙනොත් කන්තිය ප්‍රගුණ කරනවා කනිනොත් කන්තිය ප්‍රගුණ කරනවා මොනතරම් ව්‍යංජන තිබුණත් මගේ අවශ්‍ය තරම මෙච්චරයි මට අවශ්‍ය දේ මෙච්චරයි එතනින් යාට එක බිඳුවක් මං ගන්නෑ කියලා ප්‍රමාණය දැනගෙන මොනතරම් රසවත් උනත් එයා ඉවසලා බොහොම ඉවසීමෙන් ඉක්මීමෙන් ඒ දාහනේ දියා බලාගෙන හොඳට අනලා පිළිවෙලට සකසුරුවම් කරලා අතින් අරගෙන ඒක මුඛය ළඟට එනකොට කට විවෘත කරලා ඇතුළට දාලා පරිස්සමෙන් කටවානවා දිව ඇපෙන්නේ නැතුව ඉමීන්සරේ අපනවා අපනකොට ඇස් දෙක පියාගෙන භාවනානු යෝගිව මෙනෙහි කරනවා එතනදී ධම්මානුපස්සනා වැඩෙනවා කායානුපස්සනා කබලින්කාහාර නිසා පඨවි මට්ටමේ කායානුපස්සනා වැඩෙනවා ධර්මානුකූල වැසෙන නිසා ධම්මානුපස්සනා වැඩෙනවා මේ අපන නිසා තමන්ගේ ශක්තිය වැය වෙනවා තමන්ට දුකක් ඇති වෙනවා මේ ක්‍රියාව කරන නිසා තමයි මේක ඇති වෙන්නේ ක්‍රියාව නැවතිය යුතුයි ක්‍රියාව නැවතුනොත් දුක නැවතෙනවා එහෙනම් වේදනානුපස්සනාව ඇදෙනවා මේ හැම එකක්ම මේවන චිත්තානුපස්සනාව මේ අවබෝධ වෙනවා එහෙනම් තමන් දානය අතින් අරගෙන කට ඇතුළට ඇතුල් කරලා තමන් මේක විකනකොට තමන් මේක පොඩි කරනකොට මේක දියරයක් බවට පත් කරනකොට දියරේ වෙලා මේක පුංචි වෙලා දිය වෙලා පරමාණු බවට පත් වෙලා විසිරිලා මිශ්‍ර වෙලා අතුරුදාම් වෙනකොට බත්කට කටේ නැහැ කියලා කියනකොට පුද්ගලයාට එතන නැහැ. එහෙනම් එයත් දිය වෙලා මිශ්‍ර වෙලා අතුරුදාම් වෙලා ගින්. එහෙනම් එක බත්කටකින් අපට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව සම්පූර්ණ කරන්න පුළුවන්. එක බත්කටෙන් අපට නිවන් දකින්න පුළුවන්, මාර්ගඵල අතරටමපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ ආකාරයෙන් දිවෙන් අපි කන්තිය ප්‍රගුණ කරන්න ඕනේ. ඇසෙන් කන්තිය ප්‍රගුණ කරන්නට ඕනේ කනෙන් කන්තිය ප්‍රගුණ කරන්නට ඕනේ සමෙන් කන්තිය ප්‍රගුණ කරන්නට ඕනේ එහෙනම් උත්තරීතර ආයතනේ තමයි මේ සිත එහෙනම් සිතට ඕන තරම් දේවල් දැනෙච්චාදෙන් අරියත් ගුණාංග අපේ සිතර දැනිච්ඡාදෙන් පෘතිජන ගුණාංග අපේ සිතර දැනිච්ඡාදෙන් අපි වර්ග කරන පෘතිජනයා බාලයා අයින් වෙන්න පඬිතියා කල්යාණ මිත්‍රයා දෝත් මුදිනින් වැඳලා පිළිගන්නවා ඔබ වහන්සේ මෙතනට වඩින්න මගේ ළඟින් ඉන්න ඈත් වෙන්න එපා මං කැමැති ඔබ වහන්සේට අපොප්පත්තාන කරන්න මම මේ ආවේ සියලුම දෙනාට දානි හදන්න නියෝග කළා කට්ටිය පළතුරු කපනවා කැවිලි හදනවා කට්ටිය ව්‍යංජන හදනවා බත්තු යනවා සේර මං පිළියල කළා අන කළා ආවේ ඔබ වහන්සේලා වෙන් කරගන්න පූජාජ පූජනීයාන පුදියයිදු උත්තමයන්ට මේ දානෙ පුදන්න ඕනේ ඒ නිසා අනේ අනුකම්පා කළා උත්තමයන් වහන්සේ මෙතන වඩින්න ඔබ වහන්සේ මේ පැත්තට යන්න ඔබ වහන්සේ තාම අඩුව හදලා නැහැ බාලයා මේ පැත්තෙන් ඉන්න කියලා කියනවා අනේ පුංචි රාතන් වහන්සේ අනුකම්පා කළා වඩින්න ඔබ වහන්සේ මගේ ළඟින් ඉන්න ඔබ වහන්සේ කල්යාණ මිත්‍රයෙක් මට පඬිතිව සේවනය කරන්න මං කැමැති ඔබ වහන්සේ මෙතන වඩින්න කියලා සම්පූර්ණ චෛතසිකය ගවේෂණය කරලා ඒක තුල තියෙනව බාලියෝ ටික ඔක්කොම උදුරලා විසි කරලා පැත්තකට දාලා පඬිතිව ටික ඔක්කොම එකතු කරලා ඒක රාශි කරලා බොහොම ලස්සන ආසනයක වඩා ඉඳවලා කලින් සූදානම් කරපු දාණය ගෙනලා පූජා කරනවා මම බත් ඉව්වා මම ව්‍යංජන ඇදුවා මං කැවිලි හැදුවා මං පළතුරු හැදුවා ඔබ වහන්සේලා පිළිගන්න එතකොට උන්වහන්සේලා කල්පනා කරනවා බත් කියන්නේ මොනවද ඒ උත්තමයන් වහන්සේ තමන්ගේ භෞතික කය තුලින් ඇති කරගත්තා වූ ගුණධර්ම තමයි මේ පූජා කරන්නේ ඒ ගුණධර්ම සීලය අපි වෙනුවෙන් සූදානම් කරලා නවත ඒ උත්තමයන් වහන්සේලා කල්පනා කරනවා මොකද්ද මේ පැන් වලින් මෙයා අදලා තින්නේ කියවාම ඒ පැන් වලින් එයා හදලා තින්නේ මේ ලෝකයේ තියෙන ඇඟුම් බර වෙච්ච බොහොම උත්තරී මනුස්ස ධර්ම එනම් මෛත්‍රී පාරමිතාව ඉවසීමේ පාරමිතාව දයා පාරමිතාව මෙක්කා මුදිතා කරුණා උපේක්ඛා භාවනා කියන සීල කියන මේ සියලුම පාරමිතාවන් එයා සකසලා තියෙනවා එන ඒව තමයි මේ පූජා කරන්නලා තියෙන්නේ එන ඇවිල්ලා බොහොම අනුකම්පාවෙන් අත් දෙක වැඳගෙන අනේ ස්වාමීනි මෙතන වැඩ ඉන්න අනුකම්පා කරලා වැඩ ඉන්න ඔබ වහන්සේ අපට වටිනවා කල්යාණ මිත්‍රයා මගේ ළඟ ඉන්න කියලා ඒ කියනකොට ඒගොල්ලෝ හිතනවා මේ වචනත් එයා ලස්සනට පිළියෙල කරලා එයාගේ ඇසිරීම වල චරිතවල කිසිම ද්වේෂයක් නැහැ කැළඹිච්ච ස්වභාවයක් නැහැ පිච්චෙන ස්වභාව මොකවත් නැහැ එයා ගින්දර පූජා කරන්නේ සෙනෙහසේ උණුසුම පූජා කරනවා ඒක කවදාවත් අපට කරදරයක් වෙන්න බෑ එහෙනම් මෙයා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය තුළින් දාන හතරක් අදලා තියෙනවා බොහොම උත්තරීතර දාන තමයි මේ පූජා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ධම්ම දායාද සූත්‍රයේ තුලින් මොකද්ද මේ ධර්මයේ තුලින් දායාද කරන්න ඕනේ ආමිෂයේද ප්‍රතිපත්තියද කියලා අහනකොට තථාගතයන් වහන්සේ කියනවා මානෙනි මට ආමිෂයේ පූජා කරන්න එපා මට බත් එපා මට ව්‍යංජන එපා පූජේමි බුද්ධං කියකිය මට ආමන්ත්‍රණය කරන්න එපා මට දෙන්න ප්‍රතිපත්ති පූජාවක් මොකද්ද ප්‍රතිපත්ති පූජාව මේ පඩවි මට්ටමින් ගුණධර්ම වඩලා ඒ ගුණධර්ම මට පූජා කරන්න මම සාදුකාර දීලා ඒ බුද්ධ පූජාව පිළිගන්නවා මං කැමැති ඒක වළඳන්න නැවත අපි කියනවා තථාගතයන් වහන්සේ තව මොනවද ඕනේ ඕ බොහොම ලස්සන ගුණධර්ම වඩන්න ඒක සෙනෙහසෙන් මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් වඩන්න දාන සීල භාවනා වශයෙන් වඩන්න ඒක වඩලා පූජා කරන්න ඒ පූජාව මම පිළිගන්න කැමැති ඒ ප්‍රතිපත්ති පූජාව මට දෙන්න නැවත අපි වාග්‍යතුන් වහන්සේට ආනවා වාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වළඳන්න කැමැති තවත් මොකද්ද මාගේ ආර්ය ශ්‍රාවකයන් බොහොම ලස්සන ගුණධර්ම වලින් කතා කරන මං අහන්න කැමැති ධර්මයේ කතා කරනවා ධර්මයේ සාකච්ඡා කරනවා මේ ප්‍රියමනාප වචන මට පූජා කරනවට මං කැමැති මට ප්‍රතිපත්තිය වශයෙන් මට හොඳ ලස්සන වචන පූජා කරන්න එහෙනම් අපි මේ ලෝක සත්‍යයේ සිතට කායට දුක් නොදෙන විදියට සුභාසිතාච යාවාචා ප්‍රියමනාප වචන කතා කරනකොට ඒක ප්‍රතිපත්ති පූජාවක් වෙනවා නවත භාග්‍යතුන් වහන්සේගෙන් ආනවා බුද්ධ පූජාවට ඔබ වහන්සේ තවත් මොනවද කැමැති මං කැමැති මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක කරදරයක් හිංසාව පීඩාවක් නොදැනෙන විදියට අහිංසක කමින් පිරිලා යාචකෙක් වෙලා යථාත්පාත කමින් පරිපූර්ණ වෙලා ඇසිරෙනවට මං කැමැති කිසිම ద్వේෂයක් ගින්නක් පිච්චීමක් නැති තැම්පත් ස්වභාවයෙන් ඇතිවෙන ඒ චරිතය පූජා කරනවට මං කැමැති ඒ මොනොත් ඒ ප්‍රතිපත්තිය මට පූජා කරන්න ඒක මට බුද්ධ පූජාවකට දෙන්න කියලා කියනවා බලන්න මේ ධම්ම දායාද සූත්‍රය තුළින් භාග්‍යතුන් වහන්සේ මේ දානීය පූජා කරන්නේ කොහොමද කියලා දේශනා කළා එහෙනම් පඨවි මට්ටමෙන් ආපෝ මට්ටමෙන් වායෝ මට්ටමෙන් තේජෝ මට්ටමෙන් හතර ආකාරයෙන් අපට පූජා කරන්න පුළුවන්. පූජා වේවා පූජාම වේවා කියලා ප්‍රතිපත්තියෙන් බුද්ධ පූජා පවත්වන්න පුළුවන්. එහෙනම් අපි කොච්චර රසවත් ව්‍යංජන ඇදුවත් පැය 24ක් වෙනකොට ඒකට අපි කියනවා මලකුණු කියලා වරලා. ඇයි ඒක මරුණා මැරිච්ච නිසා අපි කියනවා ඒකට කුණුයි කැටයි ගඳයි කියලා. නමුත් මේක කවදාවත් මේ බුද්ධ පූජාව කුණු වෙන්නේ නැහැ, පිළුණු වෙන්නේ නැහැ, අපිරිසිදු වෙන්නේ නැහැ. අරියත් බෝධියටපත් වෙලා පිරිනුවම් පානකම් මේ බුද්ධ පූජාව උණුබත් වාගේ බොහොම ලස්සන ව්‍යංජන වාගේ මේක සුවඳේ බෑ. මේ සුවඳ මුළු ලෝක සත්‍යාටම දැනෙනවා, වීදෙනවා. එහෙනම් ප්‍රතිපත්ති පූජාව ධම්මදායාද සූත්‍රයේ තුලින් දේශනා කරන එක අපි බුදුහාඳුරන්ට දානයක් අදන්න ඕනේ. අපි හැම කෙනාම දාන හදන දානපතිය බවට පත් වෙලා අපි ව්‍යංජන හදනවා, බත් හදනවා, අපි තරවටු කරනවා, ඇස්වලට ටක්ගල කැවිලි ටික හදන්න කියලා, කම්මලට කතා කරලා කියනවා ටක්ගාල පළතුරු ටික හදන්න කියලා, කයට කියනවා පැන් ටික හදන්න. මොකද්ද පැන්? මෛත්‍රියෙන් ඉවසලා යථාපාත්‍ය අවිසිරෙන මේ ඇසිරීම හදන්න කියලා කියනවා. මේ විදිහට බොහොම සංවරව කිසිම කෙනෙකුට ඉතට වේදනාවක් කයට දුකක් දැනෙන්නේ නැති විදිහට සංවරව යථාපාත්කමින් ඉන්න පුළුවන්කම මේ ඇස්වලට අදනවා. මෙයා වටපිට බලන්නේ නැහැ, මෙයා දැවෙන්නේ නැහැ. හේතුව ඇස් සමානයි තේජෝ ධාතුවට. එහෙනම් ඇස්වලින් තමයි අපට රවන්න පුළුවන්, කයෙන් රවන්න බෑ. එහෙනම් මේ තේජෝ ධාතුව යථාපාත්කමින් අපි පූර්ණ කරනවා. කන් වලින් කියන්නේ කම්පන ධාතුව, එම නැත්තම් වචන ධාතුව. එහෙනම් මේ කම්පන ධාතුවට කියනවා ඕගොල්ලෝ කිසිම දෙයක් අනවශ්‍ය දේවල් හදන්න එපා, අවශ්‍ය දේවල් හදන්න කියලා. කටක කතා කරලා කියනවා සුභාසිතාච යාවාච හදන්න, අපට පූජා කරන්න තියෙනවා. එහෙනම් පූජේමි බුද්ධං කුසුමේන මේන වන්නගන්ධ ගුණෝපේතං, නාසයට කියනවා ලස්සන ගන්ධය හදන්න, අපට බුදුහාමුදුරන්ට පූජා කරන්න තියෙනවා. සබ්දය හදන්න කංවලට කියනවා බුදුහාමුදුරන්ට පූජා කරන්න තියෙනවා. ආලෝකේ පූජා කරන්න තියෙනවා. ඝනසාරප්පදිත්තේන ඇස්වලට කියනවා ආලෝක ධාතුව හදන්න කියලා. දානෙ හදන්න කියලා කයට කියනවා. ඉවසීමෙන් කටයුතු කිරීම, ඉවසීමෙන් චර්යා කිරීම, විනයානුකූලව සිටීම. එහෙනම් මේ පසට සමානයි, මේ ආහාරයට, මේ පොට්ටබ්බයට සමානයි මේ කය. එහෙනම් කයෙන් හදනවා අපි භෝජනය, හදනවා ව්‍යංජනය, හදනවා. එහෙනම් මේ හැම දෙයක්ම සබ්බං සද්දාය පූජිතං සිතට කියනවා. විනය අදන්න, වීරිය අදන්න, හැම දෙයක්ම ලෝකෝත්තර සිතිවිලිලෙන් අදන්න කිව්වාම එයා සියලෝම දේවල් සබ්බං සද්දාය පූජිතං අදනවා. මේ විදිහට ගුණධර්ම වලින් අදනවා. අපි කියනවා තථාගතයන් වහන්සේගේ ගුණධර්ම පූජා වේවා. එහෙනම් මේ හැම ගුණධර්මයක් තුලින්ම අපි තථාගතයන් වහන්සේට මේ දේවල් පූජා කළ යුතුයි. මේ ගුණධර්ම පූජාව අදන්නේ මේ සිත තුලින්. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය එකතු කරගෙන ලස්සන බුද්ධ පූජාවක් දාන පින්කමක් අපිට පූජා කරන්න පුළුවන්. එහෙනම් ඇසෙන් ආලෝක පූජාව, එහෙනම් කනෙන් ශබ්ද පූජාව, එහෙනම් දිවෙන් වචන පූජාව, එහෙනම් නාසයෙන් වර්ණ ගන්ධ පූජාව, එහෙනම් සබ්බං සද්දාය කියන සියලුම පූජාවන් ඒ සද්දාවෙන් පූජා කරන ගුණධර්ම වලින් දෙන්නා වූ ප්‍රතිපත්ති පූජාව සිතෙන් කරලා කබලික ආහාර කියන ඒ දානීය ව්‍යංජන ටික කයෙන් හදලා මේ විදිහට ආයතන අයතුලින්ම බුද්ධ පූජාව සකසලා අපි දැන් තෝරනවා මේ පූජාවට සුදුසු උත්තමයන් වහන්සේලා කවුද. එහෙනම් රාතන් වහන්සේලා වෙන් කරලා, පුදුජන කට්ටිය වෙන් කරලා මේ බඹයක් විතර උස තියෙන කය තුලින් සකසාගත්තා වූ, නිර්මාණය කරගත්තා වූ බුද්ධ පූජාව පූජා කරමි, පූජා කරමි, පූජාම වේවා කියලා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට උත්තරී මනුෂ්‍ය ධර්ම වලට අපි මේ දේවල් පූජා කෙරුවාම අපේ පූජාව ඉවරයි. බුද්ධ පූජාව ඉවරුනාම අපි ඒ විහාරස්ථානයෙන් පිටත් වෙනවා. විහාරස්ථානය කියලා කිව්වේ මේ බඹයක් විතර උස තියෙන කයට අන්න විඥාණය පිටත් වෙලා යනවා, නිවන් දකින්නවා. නැවත කවදාවත් බුද්ධ පූජා තියන්නේ නැහැ. එයා උත්තරීතර බුද්ධ පූජාව පූජා කරලා ඉවර කරපු ආර්ය උත්තමයන් වහන්සේ බවට පත් වෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ කන්තිය කියන පාරමිතාව මා අමුතුම පාරමිතාවක්. මේක පුරන්න ඕනේ ක්‍රමවේදයේ බඹයක් විතර උස තියෙන කය තුලින්, මේ ආයතන අය තුලින් පුරවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සම්පූර්ණ සතරමා භූතය තුලින් පරිපූර්ණ කරන්න ඕනේ. එහෙනම් බුද්ධ පූජා පවත්වන්න පුළුවන්. අපට මේ ආයතන අයතුලින්ම ගුණධර්ම වඩන්න පුළුවන්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර තුලින්ම මේක වඩන්න ඕනේ කමඨාණන්. එහෙනම් මේ විදිහට කල්පනා කරලා බලනකොට කන්ති පාරමිතාව ආනාපානසති සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ආස්වාස කරනකොට ඉවසලා දැනගන්න, ප්‍රාස්වාස කරනකොට ඉවසලා දැනගන්න, ආස්වාස කරනකොටත් ප්‍රාස්වාස කරනකොටත් කන්තිය ප්‍රගුණ වෙන බව භාවනා යෝගියා දන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ දන්නවා මේ ආනාපානසති සූත්‍රය කරනකොට ආස්වාස කරන භාවනා යෝගාවචරයා ප්‍රාස්වාස කරන භාවනා යෝගාවචරයා ක්‍රමක්‍රමයෙන් කන්තිය පුරුදු කරනවා. කන්තිය පුරුදු වෙන්නේ ආයතන අයතුලින්. එයා පඨවි මට්ටමෙන් ආපෝ මට්ටමෙන් වායෝ මට්ටමෙන් තේජෝ මට්ටමෙන් කන්තිය පරිපූර්ණ කළා. අරියත් බෝධියට සමවැදිලා එයා තථාගතයන් වහන්සේට ලස්සන ප්‍රතිපත්තිමය බුද්ධ පූජාව පූජා කරනවා මේ කය තුලින්. ඒ පූජාව අවසාන පූජාව නැවත පූජා කිරීමට යා මේ මාපොළවට එන්නේ නැහැ. ඒ අවසාන පූජා පූජා කරලා මේ බඹයක් විතර උස තියෙන බුදුමැදුරෙන් මේ විහාරයෙන් යා පිටත් වෙලා යනවා. නැවත නයිජාතු ගබ්බසෙයං පුනරේතිති. එනම් මේ ආකාරයෙන් අපි හදේ ඉඳලා බුද්ධ පූජාව නිර්මාණය කරමු. ආස්වාස වෙනකොටත් ප්‍රාස්වාස වෙනකොටත් කන්තිය ප්‍රගුණ කරමු. කන්තිය අපේ පාරමිතාව සම්පූර්ණ කරලා අරියත් බෝධියට පත් කරලා ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න අවශ්‍ය නිර්වාණ ධර්මයේ බවට පත් වේවා. මේ ආනාපාන සතිය තුලින් වඩනා වූ මේ කන්තිය අපේ කමඨාන බවට පත් වෙලා අවසාන නිර්වාණ පණිවිඩය බවට පත් වේවා. එනම් මේ පුංචි පණිවිඩය ධර්මදේශනාව කමඨාන අනුශාසනාව අපගේ ජීවිතවල අවසාන ධර්මදේශනාව බවට පත් වේවා. අවසාන කමඨාන බවට පත් වේවා. කන්ති පාරමිතාව බවට පත් වේවා. ලබාපු මිනිසත් භවය තුල වැඩ නිමා කරගෙන අමා මා නිවනින් නිවිසනසීම ලබන්නට මේ පණිවිඩය කමඨාන අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.